මාර්ගවල මන්තීරු නීතිය උල්ලංඝනය කරමින් අපරීක්ෂාකාරී ලෙස මන්තීරුවල ගමන් කරන රියදුරන් හේතුවෙන් බොහෝ අවස්ථාවන්වලදී රථවාහන තදබදයක් ඇතිවීම දක්නට ලැබෙනවා. ඒ වගේම අනතුරු සිදුවීමටත් එය ඉවහල් වෙනවා. මේ අනුව කොළඹ නගරය තුලත් අවට ප්‍රදේශවලත් මෙම නීතිය ක්‍රියාත්මක වෙනවා.